ශාස්නාව අද ධර්ම ශාස්නාව පවත්වන දේශකයන්න් වහන්සේ කෑගල්ල පුස්සැල්ල ශ්‍රී පුණ්‍යෝදය ආරාම විහාරාධිපති පූජනීය බෙලිකල මේමුරේ ධම්මවංශ ස්වාමීන් වහන්සේ සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සනන්තු සග්ගේ මොක්ඛදං ධම්මස්සවෙන කාලෝ අයං භදංතා ධම්මස්සවෙන කාලෝ අයං භදංතා ධම්මස්සවෙන කාලෝ අයං භදංතා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සම්මාදිට්ඨින් මහං වික්ඛවේ දයං වදාමි අතිවික්කවේ සම්මාදිට්ඨි සාසවා පුඤ්ඤභාගියා උපදිවේ පක්ඛා අතිවික්කවේ සම්මාදිට්ඨි අරියානාසවා ලෝකුත්තර මග්ගංගාති සාදු සාදු සාදු මෙම ධර්මානුශාසනාව ශ්‍රවණය කරන ලබන සමනවර පින්නතලී මෙම නාලිකාව ඔස්සේමින් ඉහතදී ධර්මශේෂ දේශනාවන් දෙකක් කරමින් අපි පාරම්පරික තෙරුවන් සරණ යන වාචික සරණාගමනයේ ඉක්මවා යන චතුස්සත්ත්ව අවබෝධය සහිත ගැඹුරු සරණාගමනයක් තිබෙන බව මතක් කළා පැහැදිලි නොකළාට. අනතුරුව දේශනාවේදී අපි පුණ්‍යක්‍රියා වශයෙන් පැහැදිලි කරමින් පුණ්‍යක්‍රිය වස්තු ඔස්සේ සංසාරයේ සකස් වෙන ආකාරය පැහැදිලි කරමින් සසර ගමනට හේතු වෙන භාවනාවක්, ඒ කියන්නේ පුණ්‍යක්‍රියාවක් වෙන භාවනාවක් තිබෙන බවත්, සසරේ සසර ගමනට හේතු ඉවත් වී යන ආකාරයේ පුණ්‍යක්‍රියාවක් නොවන භාවනාවකුත් තිබිය යුතු බවත් මතක් කළා. එසේ වුවද අපේවා ප්‍රථම දේශනාවලදී පැහැදිලි කළේ නැත්තේ තවදුරටත් පිරිසක් එකතු කරගෙන හැම දිනාගේම අවබෝධය ඉදිරියේදී ඇති කරන අදහසින් යුක්තවයි. ඒ වගේම අද දවසෙත් අපි බඳු කරුණක් පිළිබඳව කතා කරන්න කල්පනා කරන ලබනවා. අපේ සදහැබර බෞද්ධ ජනතාවගේ දැක්ම වඩාත් නිරෝල් කිරීම සඳහා. මෙහිදී මා පළමුව ප්‍රවිෂ්ඨ වෙන්න කැමති ශාසනයේ තියෙන වදන උදව් කරගෙන ලබාගත යුතු කිසියම් අවබෝධයක් ලබා ගන්න. බුද්ධ ශාසනය කියන වචනය ගැන නොදන්න කෙනෙක් නැහැ. නමුත් මෙහි මේ බුද්ධ ශාසනය කියන වචනේ තවත් අරුතක් පවතිනවා, ත්‍රිවිධ ශාසනය කියලා. ත්‍රිවිධාකාර වූ ශාසනයක්. මේ ත්‍රිවිධාකාර ශාසනය කෙනෙක් තේරුම් ගන්න ඕන. එතන ශාසනය anu ගොඩනැගිලි විශේෂයක් නෙවෙයි, බුදුන් වහන්සේගේ ඉගැන්වීම් මුල් කොටගෙන මිනිස් හදවත්වල පවතින තෝන ක්‍රියාකාරකම් රසක් කියන එකයි කියන්න තියෙන්නේ. ඉනි වදන් වශයෙන් පැහැදිලි කරන ලබනවා නම් ඒවට කියන්නේ පරියාප්ති ශාසනය, ප්‍රතිපත්ති ශාසනය සහ ප්‍රතිවේද ශාසනය කියලා. පරියාප්තිය කියන වදෙන් කියවෙන්නේ පිළිගුරු බුදු පියාණන් වහන්සේ සකීය 35 වන වසරේ පටන් 80 වන වසර දක්වා වැඩ සිටිමින් ලෝකයාට පතල මහා කරුණාවෙන් දුක්ඛ නිරෝධය පිණිස යම්තාක් ධම් දේශනා කරන ලැබුවාද. අපි ඒකට කියන නෛර්යානික ධර්මය කියලා. අන්නේ දේසු දහම් වලට තමයි නිවන් මඟට මඟ පෙන්වන දේසු දහම් වලට තමයි පරියාප්තිය කියලා කියන්නේ. පරියාප්තිය පොත්ගුල්වල හෝ පොත්වල කොටුවී පවතිනවා. පරියාප්තිය ඒ වතුර නැතිව නෙවෙයි. නමුත් ඒ පරියාප්තිය සත්‍ය කරන්න පොතට පුළුවන් කමක් නැහැ.

බුදුන් වහන්සේගේ ඉගැන්වීම මෙතෙන්ට ප්‍රයෝගී කරගත්තහම අපට තේරුම් ගන්න පුළුවන් කමක් තියෙනවා. ඒ සම්මා දිට්ඨි කියන එක වචනින් ඉගෙන ගත්තට මදි. එහි ආකාර දෙකක් තියෙනවා. ආකාර දෙකේ ප්‍රතිඵල දෙකක් තියෙනවා. එතකොට සමාජයේ ඉන්නේ මේ සම්මා දිට්ඨි දෙකෙන් කොතනද? තමා ඉන්නේ සම්මා දිට්ඨි දෙකෙන් කොතනද? තමාට බුදු සමයේ සැනසීම ලබන්න අවශ්‍ය නම් යායික සම්මා දිට්ඨිය කුමක්ද කෙනෙක් ධර්ම ශ්‍රවණය කොට කල්‍යාණ මිත්‍ර සේවනය ලබා තමාගේ අවබෝධය බවට පත් කරගන්න වෙනවා. පළවෙනි සම්මා දිට්ඨිය පිළිබඳව උන්වහන්සේ පැහැදිලි කර වදාරන්නේ අත්තිබික්කවේ සම්මා දිට්ඨි සාසවා පුඤ්ඤ භාගියා උපදිවේ පක්ඛා කියලා. මෙන්න මේ වදන් තුන ලියා ගත්තම අපට තේරෙන කරුණක් තියෙනවා. සාසවයි කියන එකේ තේරුම ආශ්‍රව නැත්තම් කෙලෙස් සහිතයි කියන එක. පුඤ්ඤ භාගියායි කියන එකේ තේරුම පිනට ලැබුරුයි කියන එක. උපදීවේ පක්ඛා කියන එකේ තේරුම උපදීන් වශයෙන් හේතු ඉතුරු වෙ නැවත විපාක දෙන කියන එක. සාමාන්‍යයෙන් ඔය කෙනෙක් ජීවත් වෙනකොට අරමුණු රසයන් ගැනීමේදී ජීවිතයේදී යලි එබඳු දේවල් උපදින්ට අවශ්‍ය හේතු චිත්තසංතානගතව ඉතුරු වෙනවා. ඒක තමයි උපදීන් කියලා කියන්නේ. ලෝභ හේතු, දේශ හේතු, මෝහ හේතු කියලා තියෙනවා. එතකොට එහෙම හේතු ඉතුරු නම් නැවත විපාක දෙනවා. එතකොට සම්මාදිට්ඨියේ විපාකය අයහපත් නැහැ. යහපත් විපාක. ඒ වගේ එබඳු ඒ සම්මාදිට්ඨියට කියන්නේ දසවස්තුක සම්මාදිට්ඨිය කියලා. ඒක කියන්නේ කම්මස්සකතා සම්මාදිට්ඨිය කියලා. ඒක කියන්නේ භවගාමී සම්මාදිට්ඨිය කියලා. මායතම් මෙතේකට ප්‍රකාශයක් කරන ලබනවා පුදුන් අය සතු සම්මාදිච්ච කියන එක. මේක තවත් පැහැදිලි කරනවා නම් කර්මඵල පිළිබඳ විශ්වාසයක් ඇති වී අකුසල කර්මයන් කළ දුකපාත දෙනවායි කියලා තේරුම් අරගෙන එයින් තමා දන්නා පමණින් වැළකෙමින් සම්පූර්ණයෙන්ම නොවේ. පුණ්‍ය කර්මයන්ගේ පෙරත වෙමින් මෙලොව හෝ පරලොව වශයෙන් යහපත් විපාක බලාපොරොත්තු වීම කර්මඵල විපාක විශ්වාසය කියලා කියනවා. ඒ මේකට පුදුන් සම්මාදිච්චය කියලා කියන්නේ. පුතග්ජන පුද්ගලයෙකුට සදහම් වැටහෙන්නේ නැති පුද්ගලයෙකුට මේ සම්මාදිච්චයට එහාට යන්න බෑ. ධර්මයේ තිබුණත් යන්න බෑ. නොතේරෙනවා නම් ධර්මයේ තිබුණත් යන්න බෑ. ඒක තේරුම් ගන්න වෙනවා. එහෙනම් මේ යන්න බැරි නම් මේ සම්මාදිච්චය තුලවත් ඉන්න ඕනේ කියන එක එක අදහසක්. මොකද මිත්‍යා දෘෂ්ටියේ ඉන්නවට වඩා පාපකාරී ජීවිතයක් ගත කරමින් තමන් සහ සමාජය වනසා ගන්නවට වඩා මෙම සම්මාදිච්චයවත් පිළිගන්න එක හොඳයි. මේ සම්මාදිට්ඨිය පිළිබඳව විපිටකයේ සඳහන් වෙනා වූ සූත්‍ර දේශනාවල පැහැදිලි කරන කරුණක් තමයි කාරණා 10ක් පිළිබඳ විශ්වාසය කියලා මේකට කියන්නේ. ඒකට කියන්නේසයි දසවස්තුක කියලා කියන්නේ. අනේ දසවස්තුක කියන වදනෙන් පැහැදිලි කරන ලබනවා විපාක ඇත කියන අර්ථය. දානීය විපාක ඇත, පුද පූජාවන් විපාක ඇත, කුසල අකුසල කර්මයන්ගේ විපාක ඇත, මවට පියාට කරන වටෙන් වල කරදර කිරීම වල විපාක ඇත, මෙලවක් පරලවක් ඇත, උපපාතික උපදිනා සත්‍යයක් ඇත, සත්‍ය රසක් කොටගත් මහාන බවනන් ලෝහියට ආදී වශයෙන් යහපත් දෙයක් තුල ඒකට යහපත් විපාක හිමි වෙනවා කියන මේ විශ්වාසය තමයි දසවස්තුක සම්මාදිට්ඨිය කියලා කියන්නේ. ඒ තරම් බරපතල හිතන්න අවශ්‍ය දෙයක් නැහැ. සාමාන්‍යයෙන් එදිනදා ජීවිතයේදී යම්කිසි පුද්ගලයෙකුට යහපතක් කළොත් ඔහු ප්‍රශංසා කරනවා නැත්නම් හිනාවක්පත් වෙලා යනවා. යම්කිසි පුද්ගලයෙකුට බැනවැදුනොත් ඔහු අපහ බැනවැදිනවා නම් ප්‍රශංසාවක් කරන්නේ නැහැ. පරිපාලන මට්ටමේදී ගත්තාම යම්කිසි පුද්ගලයෙක් වරදක් කළොත් ඔහුට දඬුවමක් හම් වෙනවා, යහපත් දේවක් කළොත් ප්‍රසාද දීමනාවක් හම් වෙනවා. උසස් වීම සහ ප්‍රසාද දීමනාව ලැබෙන්නේ අයහපත් දෙයක් කළපුවාම, ලැබෙන්නේ යහපත් දෙයක් කළපුවාම. වත්මන් සමාජයේ පවතින නීතිය තුල පවායිසේ නම් යහපතක් කරාම ඊට යහපතට අදාළ පසු විපාකයක්. ප්‍රතිප වැඩිවීම හෝ පෞද්ගලික ලිපිගුණ ප්‍රසාදයක් යාම හෝ උසස් වීමක් ලැබීම හෝ බලන්න යහපත් ඇත්ත. අන්න ඒ වගේ මේ අප ජීවත් වෙනකොට පුද්ගලයෙක් වශයෙන් ජීවත් වීමේදී ඒ පුද්ගලයා කරන සියන ක්‍රියාවන්හිදී ඒවට විපාක වාරයක් මෙලොව සහ පරලොව වශයෙන් ආයු සහ ආයු වර්ණ සැප බල වශයෙන් හිමි වෙනවා. මෙන්න මේ තත්වයන් තේරුම් අරගෙන එසේ ජීවත් වීමට තමයි කියන්නේ දසවස්තුක සම්මාදිච්චෙන් ජීවත් වෙනවා කියන එක. නමුත් මේ වදන් වල ඇතුළත හොයලා බලුවම සාසවා කියන එකේ තේරුම කෙලෙස් සහිතයි. පුණ්‍ය භාග්‍යය කියන එකේ තේරුම පිනට නැඹුරුයි. ඒ විපාක දෙන සම්මාදිච්චයක් කියන වචනේ කියවෙනවා. මෙය එක්තරා ප්‍රාථමික සීමාවක්. මේ ප්‍රාථමික සීමාවට එන්නට බුදුරජාණන් වහන්සේ වදාළ ගැඹුරු දහම් මොකුත් දැනගන්න ඕන නැහැ. මෞපියන් ගුරුවරුන් කියලා දෙන්නා වූ සමාජයේ වන් ලබන්නා වූ යහපත සලසමු අයහපතින් මිදෙමු කියන තේමාව කෙනෙකුට පිළිගන්න පුළුවන් නම් ඔහු මේ කියන සම්මාදිට්ඨිය යුක්ත පුද්ගලයෙක් බවට පත් වෙනවා. එයා පුද්ගලෙක් වශයෙන් තමයි මේ සම්මාදිට්ඨිය ලබා තිබෙන්නේ. ඒක පුද්ගල සම්මාදිට්ඨිය කියන්නේ අපි ඒකයි. ඊළඟ සම්මාදිට්ඨිය විවරලේ කරලා බලන්න. අතිනික වේ සම්මාදිට්ඨි දෙවෙනි අතාවට බුදුන් වහන්සේ වදාරනවා. තවත් සම්මාදිට්ඨියක් තියෙනවා. අන්න ඒ තමයි මේ සමාජයේ බහුතරයක් තාම එහෙම දෙයක් තියෙන බව හෝ වටහාගෙන නැත්තේ. අන්න ඒයි අපිට පැහැදිලි කරන්න අවශ්‍ය කාරණේ වන්නේ. අරියා අනාසවා ලෝකුත්තර මග්ගංගා. ඒකට කියනවා ආර්ය සම්මාදිට්ඨිය කියලා. එහි ආසව වෙනුවට අර ආසල තිබුණ එකේ සාසවා කියලා තිබුණ එක වෙනුවට මෙතන අනාසවා. දුක් වලට උපදින හේතු සෑ වෙනසොලුයි. ඒ වගේ මේ ආර්ය සම්මාදිට්ඨිය තුළ තව තියෙන විශේෂිත දෙයක් පැහැදිලි කරන ලබනවා ලෝකුත්තර මග්ගංගා. ලෝකුත්තර මග්ගංගා කියන්නේ ලෝකෝත්තර මාර්ගාංග කියන එක. ලෝකෝත්තර මාර්ගාංග කියන්නේ සෝවාන් සකෘදාගාමි අනාගාමි අරහත්. අන්න රහස එළිවෙන තැන. ආර්ය සම්මාදිට්ඨියට පත් වෙන පුද්ගලයන්ට තමයි සෝවාන් සකෘදාගාමි අනාගාමි අරහත් කියන ආ වූ මාර්ගඵල ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන්. දසවස්තර සම්මාදිට්ඨියේ ඉක්මන පුද්ගලයාට සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් මාර්ගඵල ප්‍රත්‍යක්ෂ කරන්න හමුවන්නේ නැහැ. ඔහු කරන පුණ්‍යක්‍රියාවන්ට අනුව මිනිසුන් අතර හෝ දෙවියන් අතර හෝ පුණ්‍ය විපාක විඳින්න පුළුවන්. එතකොට මේකේ රහස මේකනේ. බෞද්ධයින් බුදුපියාණන් වහන්සේ දේශනා කර වදාළ දහම් උදව් කරගෙන නිමක් යන සීමක් ප්‍රාර්ථනා කරන ලබනවා නම් ඔවුන් දසවස්තුක සම්මාදිට්ඨිය නැමැති හිරගය තුල සිර වී සිට බෑ. ඔවුන් ධර්මශ්‍රෝණියකට ආර්ය සම්මාදිට්ඨියට අවතීර්ණය වෙන්න ඕන. කවදාවත් දසවස්තුක සම්මාදිට්ඨියට මාර්ගඵල ගේන්න බෑ. මාර්ගඵල නැත්නම් නිවීමකුත් නැහැ. නිවීම කියන්නේ මාර්ගඵල පිළිබඳ ලබන දෙයක්. මාර්ගඵල ලබන්නට ආර්ය සම්මාදිට්ඨියට එන්න වෙනවා. දැන් මේ දසවස්තුක සම්මාදිට්ඨියේ හික්මන්නේ කවුද? ආර්ය සම්මාදිට්ඨියේ හික්මන්නේ කවුද කියන එක ධර්මශ්‍රෝණියෙන් තේරුම් ගන්න වෙනවා. දසවස්තුක සම්මාදිට්ඨියේ හික්මන්නේ මෞකසින්නේ ජීවිත අවසානය දක්වා ජීවත් වෙන පුද්ගලයා. වික්ෂුවක් වශයෙන්, වික්ෂුණියක් වශයෙන්, උපාසක කෙනෙක් වශයෙන්, උපාසිකාවක් වශයෙන්, කාය වචන සිත සංවර කරන, ශික්ෂාපද සංවරයෙන් යුක්තව ජීවත් වෙන පුද්ගලයා. පුද්ගලයාට එහෙම කාය වචන සිත ශික්ෂාපද මට්ටමින් සංවර කරගෙන හැකිතාක් පාපයෙන් වැළකී ජීවත් වෙන්න පුළුවන්. ඒවට විපාකක් පවතිනවා. සදහම් නොයතෙන්නේ නම් මේ தත්ත්වය සමාජයේ තියෙන්න වෙනවා. එතන මා තේරුම් කරන තව වදනක් තිබෙනවා ඔබට තේරුම් ගන්න. මේ දහම් සහ සදහම් කියන දෙක පිළිබඳව තේරුම් ගන්නට වෙනවා. අපට මෞපියන් ගුරුවරුන් නැත්නම් ආචාර්යවරුන් දහම් කියලා දෙන්න ගන්නවා. ආචාර ධර්ම පද්ධතියන් කියලා කියන්නේ සමාජයට අවශ්‍ය දහම්. දහම් වලින් කෙනෙක් සුචරිතේ හැසිරෙන්න පුළුවන්කමක් තියෙනවා. සමාජයේ අම්මා ආකාරයක සුචරිත බවකට පත් වෙන්න පුළුවන්කමක් තියෙනවා. නමුත් බුදුන් වහන්සේ එලිතල දේ දහම් ඉක්මවා යමින් දහම් තුලක් තියෙන සදහම් නම් මොදයක්? සද්ධම්මෝ පරම දුර්ලභෝ කියන වචනෙන් සදහම් දේශනා කරනු ලබන්නේ බුදුරු පමණයි. අනිත් අයට සදහම් කියන කොටස එලි කරගන්න පුළුවන් කමක් නැහැ. එබැවින් අර පෘථග්ජන පුද්ගලයා දහම මුල් කොටගෙන ජීවත් වෙනවා. ඒ දහමට ඔහුට විපාක පවතිනවා. ඒ විපාක මෙලොව සහ පරලොව වශයෙන් ආයවර්ණ සබ්බල කියලා පසුගිය ධර්ම දේශනාවක් ඔස්සේ අපි පැහැදිලි කළා. මනුස්ස සෝභග්ගං උප්පජ්ජති දිව්‍ය සහවිතං උප්පජ්ජති කියන වදන් උදව් කරගෙන ඒ යහපත් පුණ්‍යක්‍රියා හේතු කොටගෙන සෞභාග්‍ය මනුස්සේ එහෙම නැත්නම් මහේසාක්‍ය දෙවි කෙනෙක් ආදී වශයෙන් උපත ලබන බව පැහැදිලි කරලා තිබෙනවා. එතකොට පුද්ගල සම්මාදිට්ඨිය තුල පවතින්නේ පුද්ගල සංවරයක්. ඒ ආර්ය භාවයට පත්වීමක් හෝ ඊට අවශ්‍ය දහමක් නැහැ. ඒ පුද්ගල සංවරය තුළ ඔහුට අයහපතක් සිදුවන්නේ නැහැ. මෙලොව සහ පරලොව වශයෙන් ආයවර්ණ සැපවර නම් වූ ලෞකික විපාකවලට හිමිකම් කියන්නේ සිදු වෙනවා. ලෞකික සුවය හිමි වෙනවා. නමුත් ලෝකෝත්තර සුවයට අතවනන්න මේ දසවස්තුක සම්මාදිට්ඨිය සෑහෙන්නේ නැහැ, ප්‍රමාණවත් නැහැ. අන්න ධර්ම ශ්‍රවණය කොට අපි තේරුම් ගන්න ඕන කරුණ තමයි මේ ලෞකික සම්මාදිට්ඨියේ ඉක්මවා යමින් ලෝකෝත්තර සම්මාදිට්ඨියට පත්වීම සඳහා අප විසින් බුදුපියාණන් වහන්සේ වදාළ දහමින් ඉගෙනගත යුත්තේ කුමක්ද කියන එක. මෙයයි අප ඉගෙන ගන්න ඕන කරුණ, තේරුම් ගන්න ඕන කරුණ. අන්න ඒ ඉගෙන ගන්න කොටසට තමයි මම මතක් කළේ පරියාප්ති ශාසනය කියලා, පරියාප්තිය කියලා. ඒ පරියාප්තියේ ඉගැන්වීම වල යම් වරදක් තිබුණොත් අපට එතනින් මෙහාට අවශ්‍ය ප්‍රතිපාදන ලැබෙන්නේ නැහැ. යා යුතු මගේ ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. එබැවින් මේ බුදුන් වහන්සේ සදහම් යනුවෙන් දේශනා කළ ආර්ය සම්මාදිට්ඨිය පිළිබඳව අපි තේරුම් ගන්න වෙනවා. දැන් දසවස්තුක සම්මාදිට්ඨිය තියෙන්නේ මොකක්ද? අත්ති කුසලානං අකුසලානං විපාකං. නැත්නම් සුක්කට දුක්කට විපාකං. මාමාවට කරන පියාට කරන උපස්ථාන විපාකයක්. ඒක තමයි අත්ති කියන එක. ඒකත් විශ්වාස කරන්නේ නැති අය තමයි දසවස්තුක මිත්‍යාදිෂ්ඨියේ ඉන්නවයි කියලා කියන්නේ. ඔවුන්ගේ ආගම ඒක. ආගම කියන එකේ තේරුම ඔවුන් කරන දුස්චරිත ක්‍රියාවලින් ඔවුන්ට සැපල දෙවි කියලා කල්පනා කරමින් ඒ තුල ඇලී ගැලී සිටමින් ජීවිතේ දුකටපත් කරගන්නවා, මරණින් මතු යන්නේ නැත්නම් අපාගාමී කරගන්නවා. එබැවින් මිත්‍යා දෘෂ්ටියෙන් මිදෙන එක, දසවස්තුක මිත්‍යා දෘෂ්ටියෙන් මිදෙන එක යම් පියවරක ඉදිරියට පැමිණීමක්. ඔය අපිට උගන්වපු සමාජයේ, අපේ මව්පියන් අපට ආවා දුන්න සමාජයේ බහුතරයක් මේ යහපත් මිනිසුන් කියලා කතා කරන අය ඔය කියන දසවස්තුක සම්මාදිට්ඨියේ අඩු වැඩි වශයෙන් ඉන්න අය. නමුත් දසවස්තුක සම්මාදිට්ඨිය තුල හැසිරීම ප්‍රතිඵලයක් වශයෙන් නිවීම සැනසීම නම් වූ උත්තරීතර සෝය කියන එක හිමිවෙන්නේ නැති බව බුදුන් වහන්සේ මනමින් වදාරලා තිබෙන්නේ මේ සූත්‍රයේ තමයි. ඒවත් හිමිවෙන්නේ ලෝකෝත්තර මග්ගංග හිමිවෙන්නේ අරියා අනාසවා ආර්ය වුණාම සහ ආසවශය කරන්ට දුක්වලට හේතුසේ කරන්න පුළුවන් වුණාම. මෙන්න මේ ආර්ය භාවයට පත්වීම සඳහා භාවිතා කරන්නට ඕන සම්මාදිච්චය කුමක්දයි අනතුරු හොයාගන්න වෙනවා. අරක අපි කියුවා පින්පව විපාකයේ සම්මාදිට්ඨිය කියලා. මේකට කියනවා චතුස්සත්ත්ව සම්මාදිට්ඨිය කියලා. අපි මේ දෙකට තව වදනක් ප්‍රදන්න තේරුම් ගන්න උත්සාහ කරමු. එතකොට මේ සමාජයට මේව වටහා ගන්න පහසු වෙනවා. දැන් අපි කරන ක්‍රියාවලට කියනවා පුණ්‍ය කර්ම කියලා මේ දසවස්තුක සම්මාදිට්ඨිය ඇතේ. එතකොට වුන්ට මෙලෝ සහ පරලෝ වශයෙන් ආයු වර්ණ සැපල විපාක හම් වෙනවා. ඒක මඟක් වශයෙන් ගත්තොත් අපි කොහොමද ඒකට දෙන නම? ඒකට දෙන්න පුළුවන් නම තමයි කර්ම මාර්ගය. අන්න දසවස්තුක සම්මාදිට්ඨියේ හික්මන පුද්ගලයා ඉන්නේ කර්ම මාර්ගය තුල. ආර්ය සම්මාදිට්ඨිය දෙන්න පුළුවන් නම කුමක්ද? ඒකට කියන්න පුළුවන් ධර්ම මාර්ගය කියලා. ධර්ම මාර්ගයේ යතොත් මාර්ගඵල හිමි කර ගන්න පුළුවනි. කර්ම මාර්ගයේ යතොත් ආය වර්ණ සබ්බල හිමි කර ගන්න පුළුවනි. ධර්ම මාර්ගයේ ප්‍රතිඵල කර්ම මාර්ගයට ගේන්න බෑ. කර්ම මාර්ගයේ යන්නා ධර්මශ්‍රෝණයකට ධර්ම මාර්ගයට එන්න වෙනවා. සමහර විට ඔබට පොතේ මේ වදන් දෙක නොතේරෙනවා වෙන්න පුළුවන්. අසා නැතුවා වෙන්න පුළුවන්. නමුත් මායේ ගලපන ලැබුවේ තේරුම් ගැනීම පහසු සඳහා. අන්න මේ පුතග්ජන කියන පුද්ගලයින් අතර ඉන්න යහපත් පුද්ගලයා, ස්ත්‍රී හෝ පිරිස ගිහි හෝ පැවිදි යටත්ව සිටින්නේ කර්ම මාර්ගයට. ඔහු පුද්ගලයෙක් වශයෙන් නම් සංවර වෙන්නේ. ඔහු ශික්ෂාපද සංවරය නම් සිටින්නේ. ඔහු යටත් වෙලා ඉන්නේ කර්ම මාර්ගයට. කර්ම මාර්ගය උට අනාගත විපාක හිමිනේ. නමුත් කර්ම මාර්ගයේ හැසිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් ධර්ම මාර්ගයේ ප්‍රතිඵල අපේක්ෂා කළාට කවදාවත් ලැබෙන්නේ නැහැ. එබැවින් ආර්ය සම්මාදිට්ඨිය තුළ තමයි ධර්ම මාර්ගයේ පවතින්නේ. ආර්ය සම්මාදිට්ඨියට එන්න අවශ්‍ය වෙනවා. සාමාන්‍යයෙන් ආර්ය අනාර්ය කියන වචන දෙක ಭಾರತ සමාජයේ තිබෙන එකක්. ඒලොව බුදු පියාණන් වහන්සේ ලෝ පහළ වෙන්න පෙර ඉන්දියානු සමාජයේ හිටියව අය කළු සමක් ඇති අය කියලා කියනවා. සංක්‍රමණික පරිසක් හිටියයි රටට. ඒ සංක්‍රමණිකයන්ගේ හැම සුදුයි කියලා කියනවා. දැන් මෙතන මේ කළු සුදු දෙය මුල් කොටගෙන අදත් එහෙම පවතිනවා යම් යම් රටවල සුදු හැම ඇති අය උසස් කළු හැම ඇති අය පහක් කියන අර්ථයෙන් තමයි මේ ආර්ය අනාර්ය කියන වචනේ පාවිච්චි කළේ. ආර්ය උසස් කියන අර්ථය අනාර්ය පහක් කියන අර්ථය. තිරවරු බුදු පියාණන් වහන්සේ මේ වදන් දෙක ගන්න ලැබුවා. හැබැයි හැමේ තියෙන චර්මයේ තියෙන කළු සුදු මුල් කොටගෙන නෙමෙයි. උන්වහන්සේ වදාළ මඟ තේරුම් ගන්න අය ආර්යයන්, උන්වහන්සේ වදාළ ප්‍රාථමික මඟ තේරුම් ගන්න අය අනාර්යයන්. නමුත් මේ බුදුවරු ලෝකෙට පහළ වෙන්නේ අනාර්ය සත්‍යයක් දේශනා කරන්නට නෙමෙයි. බුදුවරු පහළ වුණත් නැතත් මේ අනාර්ය සත්‍ය කියන එක ලෝකේ යම් යම් තැන්වල යම් යම් ආගම් රටකේ පවතිනවා. බුදුවරු ලෝකෙට පහළවන්නේම ආර්ය සත්‍ය දේශනා කරන්නට. එබැවින් අපි ආර්ය සත්‍යෙන් නියුක්තව ආර්ය සත්‍ය පිළිබඳ දැක්ම හිමි කරගන්න නැතුව බෞද්ධ කියලා කීවට මට නම් වැටහෙන්නේ නැහැ අංග සම්පූර්ණ බෞද්ධකම. මට නම් වැටහෙන්නේ නැහැ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාවක් සහිත බෞද්ධකම. මට නම් වැටහෙන්නේ නැහැ ධර්ම මාර්ගයක් තිබෙන බව කර්ම මාර්ගය වෙනවා. එබැවින් මේ සම්මාදිට්ඨියේ ආකාරය, මේ චතුස්සත්‍ය සම්මාදිට්ඨියේ ආකාරය තියෙන පාළි වදන හොයාගෙන ඒ වදන ඔස්සේ මේ සම්මාදිට්ඨිය කොහොමද කියලා තේරුම් ගන්න අපේ කාලේ අපි ගන්නවා. අර පළමු සම්මාදිට්ඨියට දානේ විපාකයට පූජා විපාකයට කියන විපාකයට වදනක් භාවිතා කළා වගේ මේකට සිංහලෙන් කියන්න ඕන දුක දනීද දුකට හේතුව දනීද දුක නැති උතනද දනීද මාර්ගය දනීද එපමණකින් ආරි සම්මාදී ඇත්තෙක් සම්මාදිට්ඨිය ඇත්තෙක් වේ කියලා. ඒ පාළියෙන් කියනවා නම් දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාය ඥානං අයං උච්චති ති වික්ඛේ සම්මාදිට්ඨි. අන්න දුක්ඛය කුමක්ද අවබෝධ වෙන්න ඕන දුක්ඛේ ඥානං. දැන් මේ පිළිබඳ තියෙන වදන්වල සියල්ල විස්තර කරන්න මට මේ කාලේ නෙවෙයි. ඉදිරියේදී යම් යම් තැන්වලදී අපි වදන්වල විස්තර කරන ලබනවා. මේ වදන්වල ඔක්කොම එකතු කරගත්ත තැනක් තියෙනවානේ. ජාතික දුක්ඛ ජරාපි දුක්ඛ කියන්නේ නැතුව ඒ ඔක්කොම එකතු කරපුවම සංකිට්ඨේන පංච උපාදාන ස්කන්ධා දුක්ඛ. පංච උපාදාන ස්කන්ධය තුල තියෙන දේවල් පංච උපාදාන ස්කන්ධයයි දුක ඒක පිළිබඳ අවබෝධය තමයි යුක් දුක්ඛේ ඥානං. දැන් දුක්ඛේ ඥානං බවට පත්වීම සඳහා ඔබ පංචස්කන්ධය පංච උපාදාන ස්කන්ධය කියන මේ බුදුන් වහන්සේගේ ඉගැන්වීම හදාරන්ට වෙනවා. අන්නර දසවස්තුක සම්මාදිට්ඨිය සංග්‍රහය ඉන්න පුද්ගලයාට පංචස්කන්ධය පිළිබඳව වචන පහ පාඩමක් තියෙන්න පුළුවන්. එතනින් මෙහාට හදාරා බැලුව බව. ඒ තමන් ළඟ සිදුවෙන දෙයක්. ඒ බුදුරජාණන් වහන්සේ වදාළ ආර්ය ධර්මයේ පදනමයි කියන මේ අවබෝධය උන්ට ලැබිලන්නේ. අන්න අප මේ ධර්මදේශනාවන් ටිකක් ඉවසීමෙන් පොඩි පොඩි කරුණු පැහැදිලි කරමින් ඉදිරියට ගනු ලබන්නේ බහුතරයක් සඳහාම අවබෝධය ලබා දීමේ අරමුණින් යුක්තව. කුමක්ද පංචස්කන්ධය කියන්නේ? පංචස්කන්ධය කියන වදනේ ව්‍යවහාරයේ පාමේ සමාජයේ බුදුන් වහන්සේ වදාළ අර්ථයෙන් නැත වැරදි අරුත් සඳහා යොදාගෙන තිබෙන බව අපට ඇසෙනවා අපට පේනවා ඇතැම් විහාර කරනවා දකිනවා. එබැවින් බුදුන් වහන්සේ වදාළ ස්කන්ධ පංචකය තේරුම් ගන්න නැතුව ස්කන්ධ පංචකය තුළ තිබෙනා වූ ආර්ය අනාර්යතාවයන් තේරුම් ගන්නේ කොහොමද? එහි ආර්ය භාවය සහ අනාර්ය භාව තේරුම් ගන්නට පළමුව ස්කන්ධ පංචකය තේරුම් ගන්න ඕන. මෙබැවින් මා කියනවා මෙහෙම කරුණා. සම්මුති සත්‍ය එනතන් ශික්ෂාපද විනය දේශනා කරන ලැබුවේ පුද්ගලයා මුල් කොටගෙන පුද්ගලයාගේ සිත කය වචන සංවර කරන්ට. ඒක ශික්ෂාපද සංවරය කියලා කියනවා. ඊට එහාගේ මේ ධර්ම තේරුම් ගන්න පුළුවන් නැට බුදුන් වහන්සේ ශික්ෂාපද ඉක්මවා යමින් යම් ධර්මයක් දේශනා කළා ඒකට කියනවා ධර්ම විනය. ශික්ෂාපද විනය ධර්ම විනය. ශික්ෂාපද විනය තුළින් පරලෝ අභිවෘද්ධිය සරසා ගන්න පුළුවන් අපාගතත්වයෙන් අතුමි දෙන්න පුළුවන්. නමුත් ධර්ම විනයෙන් තමයි අපට මාර්ගඵල ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන්කමක් තියෙන්නේ. ශික්ෂාපද විනයට මාර්ගඵල ප්‍රත්‍යක්ෂ කරන්නට බෑ. මේක තේරුම් ගන්න වෙනවා. එබැවින් මේ ධර්ම විනය මුල් කොටගත්තේ කුමක් මුල් කොටගෙනද? ධර්ම විනය දේශනා කළේ කුමක් මුල් කොටගෙනද? මෙන්න මෙතන තමයි මේ සමාජයට තේරුම් ගන්න බැරි වෙලා තියෙන ගැටලුව තියෙන්නේ. ඔවුන් සමහර විට ශික්ෂාපද භාවිතා කරමින් ශික්ෂාපද රකමින් ඒ ධර්ම විනය කියලා කල්පනා කරන ලබනවා. මට නොයැටෙන කරුණක් තියෙනවා. නොයැටෙනවා නෙවෙයි, මම සොයා බැලුව කරුණක් තියෙනවා. ඒ මෙහෙමයි. තිලෝක බුදු පියාණන් වහන්සේ සතිය සම්මා සම්බෝධියෙන් පසු ගත වූ 20 වසරක කාලයක් තුළ සතිය සාපපිරි සික්මවීම සඳහා කිසිදු ශික්ෂා පදයක් භාවිතා නොකළ බව අපි අහලා තියෙනවා, ඉගෙනගෙන තියෙනවා, දැකලා තියෙනවා. අනතුරුව තමයි පුද්ගලයන් සසුන් ගත වෙනට දහම නොවතහාගෙන ඔවුන් පාලනය කිරීම සඳහා ශික්ෂාපද පැනවුවයි කියලා කියන්නේ. දැන් මා හිතන දේ මා ඔබෙන් විමසන දේ තමයි මුල් වසර 20 තුළ ශික්ෂාපද පැනවුවේ නැතිනම් මුල් වසර 20 තුළ මාර්ගඵල පිළිවෙලින් නිවීම ප්‍රත්‍යක්ෂ කරගත් සංඛ්‍යාව වැඩි නම් ශික්ෂාපද පැනවීම පසුවට වඩා එහෙනම් ඔවුන් මේ මාර්ගඵල ප්‍රත්‍යක්ෂ කරගන්න සඳහා භාවිතා කළේ ශික්ෂාපද විනයද? නැහැ, විය නොහැකි. අන්න ශික්ෂාපද විනය ඉක්මවා යමින් පවතිනා වූ තව විනයක් මේ සද්ධර්මය තුළ සම්බුදු සසුන තුළ තිබෙන බව හිතන්න සාක්ෂියක් ඒක. එබැවින් ඒකට තමයි ධර්ම විනය කියලා කියන්නේ. ඔය අරුණෝතී කියන සූත්‍රයේ අභිම මහ රහතන් වහන්සේ බඹලව සිට කළා වූ කාහල නාදයක් සඳහන් වෙනවා. ඉන් පෙන්නන්නේ යෝයිමස්මින් ධම්ම විනය අපමත්තෝ වියසති පහය ජාති සංසාරං දුක්ඛ සම්තං කරිස්සති කියලා. යමෙක් මෙම ධර්ම විනයෙහි අප්‍රමාදව වාසය කරන්නේ නම් සසර නැවත උපතට තියෙන හේතු අතහැර දමා සියලු දුක් කෙලවර කරනවා. එබැවින් අපට ශික්ෂාපද විනයයි ධර්ම විනයයි දෙකක්ද එකක්ද කියන එක පිළිබඳ පැහැදිලි අවබෝධයක් තියෙන්න ඕන. ශික්ෂාපද විනේ විනේ තික්වීමක් තියෙනවා. ප්‍රතිඵල විපාකකුත් තියෙනවා. නමුත් ඒක පුදුම් බව තුල තියෙන බව තමයි මා දන්නේ සහ ඔබ අවබෝධ කරගත්තේ උත්තේ. එහෙමනම් ධර්ම විනය දේශනා කරන්න, ආර්ය විනය දේශනා කරන්න ස්ත්‍රී පුරුෂ භාවයෙන් බාහ්‍ය ප්‍රශ්නයක් නැති, නිහි පැවිදි භාවයේ ප්‍රශ්නයක් නැති, සෑම දිනා තුනම සිදුවෙනා වූ මේ අපට පෙනෙන ධර්මතාවයේ ඉක්මවා ගියා වූ සියුම් දහමක් උන්වහන්සේ දේශනා කරලා තියෙනවා. ඒ දහමට තමයි කියන්නේ අපි ළඟ මොහොතක් මොහොතක් පාසා ඇති වෙමින් නැති වෙන රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පංචකය කියලා. ස්කන්ධ පංචකය අර ජීවිතේ ඉපදිලා ජීවිතාවසානේ නැති වෙනවා නම් බොහොම කල් තියෙන්නේ නැහැ. ශනිකව හටගෙන ශනිකව නැති වෙනවා. ඔබ කල්පනා කරන්නකෝ ඔබට උපදින තරහ බය ශෝකය කනගාටුව දුක සතුට ආදී මේ දේවල් අනන්ත මෙහෙම හැඟීම් උපදිනවා. ඒවා සත්‍ය සදාකාලිකව තියාගන්න බෑනේ. කැමැතුණත් නැතිුණත් ඒවා අහිමි වෙනවා නැත්තම් නැති වී යනවා. මෙබැවින් අපි ළඟ අපි බලාපොරොත්තු නොවන අපි නොපතන ශනික හට ගැනීමක් සහ ශනික නැසීමක් සිදු වෙනවා. මේ ශනික හට ගැනීම සහ මේ යාමට කියන්නේ ස්කන්ධ පංචකය ආලේක දීම වැරීම. සැබවින්ම අපගේ ආයු කාලය එපමණයි. මේ තේරුම් ගන්න වෙනවා. අපේ උපන් දින සහතිකයේ හැටියට අපිට ළමා කාලයක් තිබුණා. අපි විදිහට ජීවත් වුණොත් ඉදිරි කාලයකුත් තිබෙනවා. එහෙනම් අපට උපකල්පනය කරන්න පුළුවන් ලෞකික මට්ටමේදී. නමුත් අප ජීවත් වෙන්නේ දැන්. දැන් ජීවත් වෙනකොට අතීතයේ ගත වී හැමාරයි. අනාගතේ පැමිණ නැහැ. දැන් සිදුවෙන සිද්ධිය අපි ළඟ. කයත් සහිත පුද්ගලයෙක් ළඟ අපි ළඟ දැන් සිදුවෙන සිද්ධිය කුමක්ද? එමින් මෙහිමයි සිදුවේ. ඒ ඇතැම් විට ඇසට රූපයක් හමු වෙනවා. මේමක්. ඒ ඇතැම් විට කනට ශබ්දයක් හමු වීමක්. ඒ ඇතැම් විට නාසයට ගන්ධයක් හමු වීමක්. ඒ ඇතැම් විට දිවට රසයක් හමු වීමක්. ඒ ඇතැම් විට මනෝද්වාරික ලෝභ දේශ මොහකාරී දෙයක් හමු වීමක්. පහක් නැහැ, හයක් නැහැ, මේකෙන් එකක්. මෙන්න මේ එකත් එක්ක තමයි අපි ජීවත්. මේ එකට කියන්නේ ඇසට නම් රූප රූපය, කනට නම් ශබ්ද රූපය, නාසයට නම් ගන්ධ රූපය, දිවට නම් රස රූපය, කායට නම් පොට්ටබ්බ රූපය, සිතට නම් ධම්ම රූපය. අන්නේ රූපය මුල් කොටගෙන අප ළඟ සිදුවෙනා වූ සියුම් ක්‍රියාදාමයක්. ඒ රූපය අපි විඳින්න ඕන. සැප දුක් උපේක්ෂා වශයෙන්. ඒකට කියනවා වේදනා කියලා. ඇසේ නම් රූපය විඳිනවා, කනේ නම් ශබ්දය විඳිනවා, නාසයේ නම් ගන්ධය විඳිනවා, දිවේ නම් රස විඳිනවා, කයේ නම් පොට්ටබ්බ විඳිනවා, මනෝද්වාරයෙන් නම් තරහ වෛර ක්‍රෝධ ආදී දේවල් විඳිනවා. විඳනේ anu satuta nova sapaho dukkho upeksha vasin kemathi nan sapasen vindinawa akamathi nan dukkhasen vindinawa. E vindaneyata yatakkanne hamuwana roopa roopayai, sadda roopayai, gandha roopayai, rasa roopayai, pottabba roopayai. Chakkhuncha paticcha roopam uppajjati sukam sobanassam ayam roopassa assado. Me eka soothrayekin mama puta dappu kotasa. Asata roopayak hamuwimeedi සොම්නස සහ සතුට උපදිනවා. ඒක තමයි රූපේ ආස්වාදය. එතකොට රූපේ ආස්වාදය කියන්නේ ශරීරයේ ආස්වාදය නෙමෙයි රූප ආරම්මණයේ ආස්වාදය. මේක සෝතන්ත පටිච්ච සද්දම් කියලා ගත්තොත් එහෙම නැත්නම් සද්ද රූපං සද්ද රූපයක් පටිච්ච වීමේදී අපට උපදින ආස්වාදයක් සතුට සොම්නස. ඒ තමයි සද්ද රූපේ ආස්වාදය. මෙහිදී අපට රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්මනම් හය ආකාර රූප ආරම්මන උදෙසා ආස්වාද හයක් උපදිනවා. වේදනා හයක් උපදිනවා. නමුත් පංචස්කන්ධ විග්‍රහයේදී මේ තත්ත්වයන් නොවේයි පොතපත විචනය විස්තර කරන්නේ සහ බහුතරයක් සමාජයේ තේරුම් අරන් ඉන්නේ. අන්න පංචස්කන්ධය නිර්වෘද්ධ නැද්ද? පංචස්කන්ධයේ විග්‍රහය වැරද්ද කියලා සමාජයේ තේරුම් ගන්න වෙනවා. මාපකීයටක ප්‍රකාශ කරන්නේ මාපවසන දේ හරි එහෙම පිළිගන්න කියලා ඔබ කල්පනා කරලා තේරුම් ගන්න වෙනවා. මොකද ධර්මයේ යටපත් වූ නොබවලයි කියලා කියනවා. පරියාපි ශාසනයේ වැරදුණු ප්‍රතිපත්ති ප්‍රතිවේද නැහැ කියලා මම මුලින්ම ඉදිරිපත් කළා. පංචස්කන්ධය මුල් කොටගෙන නම් බුදුන් වහන්සේගේ ත්‍රිලක්ෂණයේ චතුස්සත්‍ය පටිච්චසම්පාදයේ දේශනා කරලා තිබෙනවා. පංචස්කන්ධ පංච උපාදානස්කන්ධ මුල් කොටගෙන නම් බුදුන් වහන්සේ ආර්ය සම්මාදිට්ඨිය දේශනා කරලා තිබෙනවා. පංචස්කන්ධ ධර්මතාවයේ වැරදි අවබෝධයක් එතනින් මෙහාට මේ සත්‍යාවේ නිවීමේ ගමන් මඟ වළකනවාමයි. ඒක හිතා ගන්න වෙනවා හොඳට. මාද පාසල් කාලේ ඉගෙන ගන්නා විට රූප යන පඨවි ආපෝ තේජෝ වායු හතර බවත් වේදනා සංඥා සංකාර නාම බවත් නාම රූප මෙසේ පංචස්කන්ධය වෙන් කළ බවත් මට මතකයි. නමුත් මෙහෙම වුණහම පොඩි ගැටලුවක් තියෙනවා. ඒ ගැටලුව විසඳගන්න උත්තරයක් නැහැ. මේ බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම් කිසිවිටක පෙර ඉගැන්වීමක් වශයෙන් ඉගැන්වීමක් හා ගැටෙන්න බෑ, පරස්පර වෙන්න බෑ. අපි ඒක තේරුම් ගන්න වෙනවා. ඒ තේරුම් ගැනීමේදී මාමට මේ දේ කියන්න. රූපේ, ශබ්දේ, ගන්ධේ, රසේ, පොට්ටබ්බ ධම්ම සයාකාර අරමුණු. සයාකාර අරමුණු වලට මේ ඉන්ද්‍රයන්ගෙන් බැඳීම නිසා හට ගන්නා වූ තණ්හා වලට කියන්නේ රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා. සයිල තණ්හාව. තණ්හක්කේ ශබ්ද දුක්ඛං ජිනාති, සියලු දුක් දිනන්න තණ්හාව ශේ කරන්න වෙනවා. එහෙනම් රූපේදී රූප තණ්හාව, ශබ්දේදී ශබ්ද තණ්හාව, ගන්ධේදී ගන්ධ තණ්හාව, රසේදී රස තණ්හාව හඳුනාගෙන ඒ මොහොතේ දුරු කරන්න වෙනවා. දැන් රූපය කියලා ශරීරය ගත්තයින් පසුව හය ආකාර තණ්හාවක් දුරු කරගන්නේ කොහොමද? අතහා ගන්න බෑනේ. රූපය කියලා ශරීරය ගත්තාම සය ආකාර යර්මන වලින් ගන්නා වේදනාව නෙවෙයි නිවිඳීමට එන්න ඕනේ. අපි නිඳින්නේ හැම විටම සය ආකාර වේදනාවක්. නම් රූපය ශරීරයම වේදනාවට නිඳින්න දෙයක් නැතු වෙනවා. ත්‍රිපිටකේ තුලාපවත්තුල පවතිනා වූ විවිධ සූත්‍ර දේශනා පදනම් කරගෙනයි මා මේ මතක් කරන්නේ. එබැවින් අප හැම දිනා ළඟම ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ભેදයෙන් තොරව අරමුණු ගැනීමේදී අරමුණ පිළිබඳ විශ්ලේෂණයට තමයි රූප වේදනා සංඥා සංකාර විඥාන කියන්නේ. ඒ සබ්දයේදී නම් සබ්ද රූපයේ මුල් කොටගත් වේදනා සංඥා සංකාර විඥාන. වේදනා මා ඔබට මතක් කළා, සංඥා මතක් කරගන්න. ඉල් පාට ආදී වශයෙන් ඇසට නම් රූප, ගුවන් ඥානයක සබ්ද විමස්සක සබ්ද ආදී වශයෙන් කනට නම් සබ්ද හඳුනන්න පුළුවන් හැකියාවට තමයි සංඥාව කියන්නේ. ඒ සංඥාවෙන් පස්සේ අරමුණ කෙරෙහි ඇතිවෙනා වූ ඇලීම හෝ ගැටීම සමග මුලාවක් සිදු වෙනවා. ඒකට තමයි සංකාර කියලා කියන්නේ. මේ රූප වේදනා සංඥා සංකාර කියන හතරෙන් සිදුවන දේ ප්‍රතික්ෂේප කිරීමකින්, පිළිගැනීමකින්, හරිවැරදි කිරීමකින් තොරව සිදුව ආකාරයෙන් පිළිගැනීමට කියනවා විඥාන කියලා. මේක මිනිසුන් කොතරම් හිටියත්, කාන්තාවන් කොතරම් හිටියත්, කාර්තව්‍යයන් මොනතරම් දේවල් කළත්, අන්තිමට හැම දෙනා ගාවම උපදින්නේ වර්තමානයේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහ. මේ පහ ඉපදෙන බව දැනගත්තත් නැතත් උපදින් පුද්ගලයාගේ ස්වභාවය තමයි මේ උපදින දේවල් සමග ඇලීමක්, ගැටීමක්, මුලාවක් නැමැති බන්ධනයක් ඇති කරගන්නේ, බැඳීමක් ඇති කරගන්නේ. ලෝක ජීවත් වීමේදී කෙනෙකුට පණ ඇතිතුරු ජීවත් වීම සඳහා රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහ ඇති වෙන්න ඕන. නමුත් එහෙම අල්ලා ගත්තාම ඒකට කියනවා පංච උපාදානස්කන්ධ කියලා. දැන් එතකොට පංච උපාදානස්කන්ධ දුක්ඛ, පංචස්කන්ධ දුක්ඛ නෙවෙයි. අන්න ආර්ය සම්මාදිට්ඨියට එන විට දුක කියන්නේ ඉදීම ලැබීම මහලීම වැරීම කියන වචන ගොඩක් පාවිච්චි කරන්න එපා. ඒ ඔක්කොම සාරාංශය ගන්න. යම් තැනක පංච උපාදානස්කන්ධයේ 15 වෙනි ඇසෙන් හෝ කනෙන් හෝ නාසයෙන් හෝ දිවෙන් හෝ කයින් ස්ත්‍රී පුරුෂ ජීවිතයෙන් තොරව ඔවුන්ට දුක තියෙනවා. පංචස්කන්ධ දුක්ඛ යන වෙන වදාළ වත්තේ බදනක් මට ත්‍රිපිටකයේ හමුවන්නේ නැහැ. දැන් බුදුන් රහතුන් වහන්සේ ජීවත් වීමේදී ස්කන්ධ භාවිතා කළා. ඒවායේ උපාදානෙන් නිදුනා වූ ක්‍රියාසිත සහිත පංචස්කන්ධ ධර්මතාවයන් 15 වුණා. ඒවායේ නිදුන්න බාර ගන්නෙක් දුක් නිමින්නෙක් නැහැ. එබැවින් තමයි අවුරුදු 5 පසු උන්වහන්සේ සැනසී ජීවත් වුණායි කියලා කියන්නේ. පරිනිබ්බතෝස භගවා පරිනිබ්බානාය ධම්මං දේසීති කියන්නේ අවුරුදු 35 දී උන්වහන්සේ නිවීම සඳහා ධම්ම දේශුවයි කියන එක. නැත්නම් පරිනිබ්බතෝස භගවා අවුරුදු 80ට දැම්මොත් ඉන්පස්සේ දේශනා කරපු ධර්මයක් නැහැනේ උන්වහන්සේ. නමුත් පිරිනුවන් වැඩලා පිරිනුවන්ට පත් වෙලායි ධර්ම දේශනා කරලා තියෙන්නේ. අන්න මේ පිරිනුවන් කියන වචනෙන් පෙන්වන්නේ මේ දුක් නැතිව ගත කරන ජීවිතය. බුදුසමී පෙන්වන දුක් නැති කරන ගත් කරන ජීවිතේ මරණින් මිහා පැත්තට කල් දාන්න නැතුව අනාගත බුදුරෙක් දක්වා අවිනිශ්චිත අනාගතයකට යන්න නැතුව අද හොයන්නට ඔබට මේ දසවස්තුක සම්මාදිට්ඨිය ඉක්මවාදී ආර්ය සම්මාදිට්ඨියට එන්න ඕන. අන්න එතකොට ආර්ය සම්මාදිට්ඨියේදී පංච උපාදානස්කන්ධය මුල් කොටගෙන තමයි දුක තේරුම් ගන්නෙ. අන්න පංච උපාදානස්කන්ධය තේරුම් ගන්න නැතිව කාටවත් ආර්ය භාවයටපත් වෙන්න අරියානාසව ලෝකุตතර මග්ගං කියන தත්ත්වයට එන්න පුළුවන් කමක් නැහැ. දැන් මේ දුක පංච උපාදානස්කන්ධේ නම් ඊට හේතුව. හේතුව බාහිරෙන් රූපයක්, ශබ්දයක්, ගන්ධයක්, රසයක්, පොට්ටබ්බයක් හමු වෙන නිසා කියලා තමයි වර්තමාන සමාජයේ හිතන්නේ. නෑ, බුදුන් වහන්සේ වදාරන්නේ උපාදා පරිත්තස්සනංචෝ වික්ඛේ ධම්මං දේහි සාමි අනුපාදා පරිත්තස්සනංචේ. ඒ රූපය, ඒ ශබ්දය, ඒ ගන්ධය, ඒ රසය, සමග අපි බන්ධනයක් ඇලීමක් ඇති කරගන්නවා. අල්ලා ගැනීමක්. අල්ලා ගැනීමක් ඇති කරගත්තාම ස්කන්ධ පංචකය නැති වුණාට යලිබඳු දෙයක් හටගන්න හේතු ඉතුරු වෙලයි නැතර වෙන්නේ. මෙන්න යලි හේතු ඉතුරු වෙන එක ස්වභාවික සංසිද්ධියක් වශයෙන් පුතන් යන පුද්ගලයා බව සිදු වෙනවා. ඒකට කියනවා කර්ම රැස්වීම කියලා. ඒකට කියනවා නිදිගත් සිතේ හේතු ඉතුරු වීම කියලා. ඒකට කියනවා තණ්හා අනුසයට හේතු ඉතුරු වෙනවා කියලා. අන්න පුතග්ජන පුද්ගලයා දසවස්තුක සම්මාදිට්ඨියක හිටියට ඔහුගේ තණ්හානුසය ඉතුරුයි. ඒ නිසා ඔහුට පුනර්භව තිබෙනවා. ඉවර නැහැ. ආර්ය සම්මාදිට්ඨියේදී බුදුපියාණන් වහන්සේ වදාරන්නේ තණ්හානුසයට හේතු ඉතුරු නොකොට අවසන් කරන්න ඕන කියලා. ඒකට එහෙනම් දුක්වලට හේතුව තණ්හාව කියන වචනේ තනියෙන් පාවිච්චි කරලා වැරදි අර්ථයක් ගන්නෙ නැතුව රූප තණ්හාව, ශබ්ද තණ්හාව, ගන්ධ තණ්හාව, රස තණ්හාව, පොට්ටබ්බ තණ්හාව ආදී වශයෙන් තණ්හාවේ ප්‍රභේද තේරුම් ගන්න වෙනවා. දුක්වලට හේතු. ඒ තණ්හාවල් කොහෙද තියෙන්නේ කියලා ඉගෙන ගන්න වෙනවා. එතකොට එතනින්නේ තණ්හාව ගිලිහියන්න ඕන. ඒකට කියනවා ප්‍රතිපත්තාණන් සූත්‍රවල නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය වැනිවල ආකාරණාවල පෙන්නනවා චක්කු ලෝකේ පිය රූපං සාත රූපං එත්තේසා තණ්හාය උපජ්ජමාන උපජ්ජති කියලා. මේ සමානෝ නිසිති කියනවා. පහියමානෝ පහියති කියන මාර්ග සත්‍යයේදී. ඇහැ තමයි මේ ලෝකේ ජීවත් වෙනකොට මිහිරි ප්‍රසූපයෙන් පවතින්නේ. කන තමයි මේ ලෝකේ ජීවත් වෙනකොට මිහිරි ප්‍රසූපයෙන් පවතින්නේ. එහි මුලා වේදී තමයි තණ්හාව හටගන්නවා නම් හටගන්නේ සහ වාසය කරනවා නම් වාසය කරන්නේ. පමණක් නෙමෙයි අවබෝධයේදී නැති වෙන්නේ ඇහැ නෙවෙයි මේ මුලාව කියන එක. තණ්හක්යෝ කියන කාරණේදී. අන්න මේ කාරණයේදී දසවස්තුක සම්මාදිට්ඨිය ඉක්මවා යන මේ ආර්ය සම්මාදිට්ඨි පුද්ගලයාට දුක කුමක්දයි ධර්මස්සෝණින් වැටහෙන්න වෙනවා. ඒකට හේතුව වැටහෙන්න වෙනවා. තණ්හානුසයට හේතු තිබීම කියන එක. දුක නැති වූ තැන තණ්හානුසයට හේතු තිබෙන්නේ නැත්නම් පංචපාදානස්කන්ධ හටගන්නේ. එතකොට හටගන්නේ පංචස්කන්ධ. පංචපාදානස්කන්ධා දුක්ඛ පංචස්පාදානස්කන්ධ හටගන්නේ නැත්නම් පංචස්කන්ධ පහළ වුණාට ඒකෙව කියන්නා බුදුන් වහන්සේ වදාළ සසර ඇවිදින්න හේතු වෙන කර්ම රැස් වෙන විදවන්න සිද්ධ වෙන අටලෝ දහමට ඇවිදින්නේ. එහෙනම් පංචඋපාදානස්කන්ධ හට ගැනීමට හේතු හේතු ඉදිරියට නොතවා අවසන් කිරීමට කුමක් අනුගමනය කරන්න ඕනද? අන්න එතකොට අපි කියනවා එකට පුද්ගලයාට ආර්ය සම්මාදිට්ඨිය ලැබෙනවා කියලා. ආර්ය පුද්ගලයා සංවර වෙන්නේ සිතින් කයෙන් වචනෙන් කියන ධර්මතාවයන්ගෙන් නෙවෙයි. ශික්ෂාපද මට්ටමින් නෙවෙයි. හැබැයි ශික්ෂාපද මට්ටමේ හිටියට කමක් නැහැ. සිතින් කයෙන් වචනෙන් හිටියට කමක් නැහැ. ඔය ස්කන්ධ පංචකයෙන් පංචකයට තමන් බැඳෙන හැටි තේරුම් ගන්නවා. බැඳෙන පැත්තට කියනවා නිත්‍ය සුඛාත්ම කියලා. ඒ නොදන්න කාලේ කරගත්තම වඩකමක්. විඳින පැත්තට කියනවා අනිදුක්ඛානාත්ම කියලා. අන්න මේක මේ සම්පූර්ණ කාලය තුළ මේක පැහැදිලි කරන්න අපි කල්පනා කරන්නේ නැහැ. එබැවින් මම ඔබට මතක් කරන්නේ ඔබ පුද්ගල සංවරයේ ඉන්නේහි වරදක් නැහැ. පුද්ගල සංවරයේ පුතග්ජන භාවයේ තියෙනවා. පුද්ගල සංවරය තුළ කර්ම රැස්වීම තියෙනවා. පුද්ගල සංවරය තුළ උපදී වේපක්ඛා තියෙනවා. දුක් විපාක පවතිනවා. උපදින්න ගහස් වෙන්නේ නැහැ. ඒවත් දුක්වලට හේතුන්ගෙන්. අන්න අපි පුතග්ජන මට්ටමේ ඉන්නදී බුදුරජාණන් වහන්සේ වදාළ ත්‍රිලක්ෂණයේ චතුස්සත්ත්‍ය පංචස්කන්ධය පිළිබඳ කිසි අවබෝධයක් අපට නැහැ. පින්තව දෙක තේරුම් අරගෙන යහපත් දේවල් කරන්න පුළුවනි. මෞර්තියන්ට සලකන්න පුළුවනි, ගුරුවරුන්ට සලකන්න පුළුවනි, අසරණයන්ට පිටු වෙන්න පුළුවනි, සමාදාන පවත්වන්න පුළුවනි. ඒවා ධර්ම. හැබැයි ඒවා ධර්ම වුණාට ඒවා සදහම් වන්නේ නැහැ. සදහම් බවට පත්වන්නේ බුදුන් වහන්සේලා ලොවට එලි කරන ලද මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පංචකෙහි සංකාර ස්කන්ධයට එන ඕනෑම දෙයක්. එතනයි සබ්බේ සංකාරා තියෙන්නේ සංකාර ස්කන්ධයට. සංකාර ස්කන්ධයට එන જાති වලට කියනවා පුඤ්ඤාවි සංකාර, අපුඤ්ඤාවි සංකාර, අනිජ්ජාවි සංකාර කියලා. පවේදී පුඤ්ඤාවි සංකාර, පිනේදී පවේදී පුඤ්ඤාවි සංකාර, පිනේදී පුඤ්ඤාවි සංකාර, ධානයේදී අනිජ්ජාවි සංකාර. සබ්බේ සංඛාරා මේවා ධර්මයේ තේරුම් ගන්න නැතුව මේ තැන්වලට යනකොට මේ සබ්බේ සංඛාරා වොන්ට මම සහ මගේ සහ මගේ ආත්මය වෙනවා හෙවත් ඔහු නිත්‍ය සුඛ ආත්ම දෘෂ්ටියෙන් ගන්නවා. අන්න නිත්‍ය සුඛ ආත්ම දෘෂ්ටියෙන් ඒ දේවල් ගත්තායට ඒ සංසාර ගමනේ යන්න හේතු වෙනවා. එක වදනක් ප්‍රකාශ කරන්නම්. සත්‍යකට බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තිබෙනවා සත්‍යක සූලහස්සක සූත්‍රය තුළ. උන්වහන්සේ ශ්‍රාවකයන් හික්මීම සඳහා භාවිතා කරන්නා වූ ආර්ය මාර්ග ප්‍රතිපදාවේදී හැම දිනා සඳහාම භාවිතා කරන ලබන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ දේවල් අනිත්‍ය අනාත්ම වශයෙන් බලන්න කියලයි. අන්න හැම දිනාටම පොදු ධර්මකට අපට එන්න පුළුවන් වෙනවා ධර්මස්වණේ කිරීමේදී. ඒ ආර්ය පුද්ගලයන්ට ඒ දක්වා නොදැනීම තුළ රැස් කරගත්තා වූ අකුසල හේතු අයින් කරමින් උපන්න අකුසල් දුරු කරන්ටත් නූපන්න අකුසල් නූපදවන්නත් පුළුවන් වෙනවා. එතකොට ඊන් කියන්නේ තණ්හාන්සේ තියෙන හේතු අඩු වෙනවායි කියන. එතකොට සංසුන් සිතකට ඇති වෙන්නේ නොසංසුන් කරන්න බැරි ආකාරයට. දැන් බලින් සංසුන් කරගත්තට ඔබගේ සිත එක සංසුන් නෑ අපව නොසංසුන් වෙනවා. එනවින් අපි තේරුම් ගන්න ඕන වැදගත්ම කරුණ තමයි දසවස්තුක සම්මා දිට්ඨියට සීමා නොවේ ධර්මස්සෝණේකට පංචස්කන්ධය මුල් කොටගෙන පංචස්කන්ධයේ අනිදුක්ඛානාත්ම වශයෙන් බලන සම්මා දිට්ඨියට එන්නට කටයුතු කරන්න වෙනවා. ඒ සඳහා ඔබ හැම දිනාට මේ ධර්මානුශාසනාව ප්‍රයෝගී වේවි. ඒ සඳහා අදාළ කරුණු ඉදිරියේදී තවදුරටත් අපි පැහැදිලි කරන්න කල්පනා කරන ලබනවා. එනවින් මේ ධර්ම දේශනාවන් ශ්‍රවණය කොට ඔබගේ දැක්ම පුළුල් කරගෙන දසවස්තුක සම්මාදිට්ඨිය නැමැති හිරගෙය තුළ සිටින්නේ නැතුව බුදුන් වහන්සේලා බලාපොරොත්තු වුණා වූ ආර්ය සම්මාදිට්ඨිය නැමැති ඒ නිදන මුකින් නිදන මගටපත් වෙන්නට මේ ධර්මානුශාසනාව ඔබ හැම දිනා වෙත උපකාර වේවා හේතු වාසනා වේවා කියන සුභාශිංසනීය ප්‍රාර්ථනය කරමින් අප මේ මොහොතේ ධර්මානුශාසනාව අවසන් කරනු ලබනවා. ආකාශත්ථා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු ත්වං සදා සෑම දිනාතම තෙරුවන් සරණයි සාදු සාදු සාදු. අද ධර්මානුශාසනාව කරතු ගරුතර දේශිකානන් වහන්සේ කෑගල්ල පුස්සැල්ල ශ්‍රී පුඤ්ඤෝදය ආරාම විහාරාධිපති පූජනීය බෙලිකල මීමුරේ ධම්මවංශ ස්වාමීන් වහන්සේ සිරි විදුක් නිරෝගී සුවචිර ජීවනයේ ප්‍රාර්ථනා කරමින් අපි සාදුකාරයන් පවත්වමු. සාදු සාදු සාදු. ධර්මවන් ධර්මදේශනාවක දායකත්වය ලබා ගත හැකි. කතා කරන ජාතික ගුවන්තුලයේ ආගමික අංශයේ දුරකථන අංකය 01122697140. Thank you.